බුලත් කොලේට ගහන හැම කතරයම ගිල වඩින්නේ මහින්ද මහත්තයා. ලක්ෂ 58ක් එදා දුන්නා, ඒකේ අඩු වෙලා නැහැ, ඒක වැඩි වෙලා තියෙනවා. ලක්ෂ 68ක් මේ රටේ ජනතාව මහින්ද මහත්තයා වෙනුවෙන් 17 වෙනිදා බුලත් කොලේට අනිවාර්යයෙන්ම කතරේ ගහලා මේ රටේ අගමැතිවරයා බවට පත් කරනවා. ඉතින් තමුන්නාන්සලා දන්නවා ඒකෙදි මනාප පාවිච්චි කරනකොට මේ මහින්ද මහත්තයා කඳවුරේ හිටපු යාට මනාපදේ. මහින්ද මහත්තයා එක්ක. මහින්ද මහත්තයාත් එක්ක හිටපු මොකද හේතුව අපි බලන්න ඕන. ඔතන ගිහිල්ලා අපි හදලා mantriවරේ කේ mantriවරයා ගිහිල්ලා වෙන කාටද අත ඉස්සුවොත් එහෙම ඡන්දේ දීපු අපටත් හිතනවා මේ මොකද්ද මේ කරගත්තු අපරාධය කියලා.